ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද දින කුසන් මහත්මයා ඇතුළු ඔබ හැම දෙනෙක් මේ ක්‍රාසි වෙලා ඊටම වටිනා කෘතවේදී පින්කමක් සිදු කරලා නිමාවටපත් වෙච්ච අවස්ථාව මේ වසරකට කලින් මිය ගිය ආදරණීය මෑණියන් ඒ කල්යාණී පෙරේරා මාතාව ඒ වගේම ඔලිවර් පෙරේරා පියතුමා හයිසින්ස් අයිසෙක් මහත්මිය ඒ වගේම මේට මාස හතරකට වගේ කලින් මිය ගිය දේ නිනෝන ඇතුළු ඒ සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කළ පින්කමයි මේ හොඳින් නිමාවටපත් කළේ. තින් පින්කම සිදු කරලා නිමාවටපත් වෙච්ච අවස්ථාව තමයි ඒ පින්කමේ වැදගත්ම අවස්ථාව විදිහට සැලකන්නේ. ඔබට සාමාන්‍ය මේක සරල ක්‍රියාවක් විදිහට පෙනුනට මේක සුවිශේෂ පින්කමක්. සම්බුද්ධ ශාසනයේ සංඝ සතු දානමය පින්කමක් කියන්නේ මේක සරල පින්කමක් නෙවෙයි. මේක සුවිශාල පින්කමක්. ඔබ මේ දෑතින් දානය පූජා කළේ සම්බුද්ධ පූජා පැවැත්වුවේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සාරසංඛ්‍ය කල්පලක්ෂයක් දාන ආදී පෙරොන් දහම් තුරක් පුරලා සුවිශාල කැපවීමක් කරලා මේ සත්‍යයක් ලෝකෙට අවබෝධ කළා. මේ මුළු තුන් ලෝකෙම වැඩ සිටිය උත්තම පුද්ගලයා වෙනුවෙන් ය ඔබේ දෑතින් මේ දානය පූජා කළේ කියලා කල්පනා කරන්න. ඒ වගේම ඔබේ දානය මේ පූජා කළේ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පැවිදි වෙලා සිය ජීවිතයම ශාසනයෙහි කැපවීම සඳහා සිදු කළ ශාසන වෙනුවෙන් කැප කළ ආධ්‍යාත්මික දියුණුවෙන් ඉහළටම ගියපු විතරක් නෙවෙයි වසර 2500ක් මේ ධර්ම පරපුරෙන් පරපුරට ජීවිත පරිත්‍යාගයෙන් රැකගත්තු ඒ සරුවත් මොගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලා වෙනුවෙන් ය ඔබේ මේ දානේ පූජා කළේ කියන බලවත් ශ්‍රද්ධාව ඇති කරගන්න. ඉතින් ඒ සිතවිල්ල ප්‍රබල වුණු පමණට සහ ඔබේ සිතේ කරුණාව ඇති වෙච්ච පමණට ඔබට පුළුවන් මේ පින මියගේ ඥාතින් අනුමෝදන් කරන්න. ඉතින් ආදරණීය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන විතරක් නෙවෙයි මේ විශ්සේ පොතන කෝසත්‍යයන් මේ පින්කම දැක සතුටු වෙන්න පුළුවන් අය ඉන්නවනම් ඒ හැමදෙනාම අරමුණු කළත් අප මේ පින අනුමෝදන් කරනවා. අද දින විශේෂ මේ පින්කම සිදු කළේ සමන්ගේ මෑණියන් වෙනුවෙන්. ඉතින් ඔබ හැම දෙනෙක්ම දන්නවා අම්ම කෙනෙක් අපේ ජීවිතේ කොච්චර කැපවීමක් කරනවද කියලා. අපි කුඩාම කාලේ විශේෂයෙන් අපි පාසලට බාර දෙනකන් අපේ මුළු ලෝකයම අපේ අම්මා. අම්මා අපේ දෙසවන් වලින් ඈත් වුණොතින් අපට හිතෙන අපට මුළු ලෝකෙම නැති වුණා කියලා. අපට දුකක් ඇති වුණොතින් කරදරයක් වේදනාවක් බයක් ඇති වුණොතින් අපි දුවවල ඇවිල්ලා අම්මව බදා ගන්නවා. ඒ කුඩා අතීතයේ අපට දැන් බොහෝ විට අමතක වෙලා. අපි ගෙන කියාගත්තට පස්සේ ඥාති මිත්‍රාදීන් ඇති වුණාම විවාහ වුණාම දරුවන් ලැබුණාම අර කුඩාම කාලේ අපට හිටිය අම්මව ටිකෙන් ටික අමතක වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් ගුණවත් දරුවන්ට ජීවිතේ කොයි අවස්ථාවකටපත් වුණත් ආදරණීය අම්මා තාත්තා දෙන අමතක වෙන්නේ නැහැ. ඒ අම්මා තාත්තා දෙන්න දිනපතාම තමට මතක් වෙන්නට ඕන. ජීවිතේ හැම අවස්ථාවකදීම ඒ අම්මා තාත්තා ඉන්නවා නම් ආශිර්වාද කරන්න ඕන. මිය ගිහිලෙනවා නම් ඒත් අංග වෙනුවෙන් පින්කම් කළා පින් අනුමෝදන් කරන්නට ඕන. ඉතින් අපේ අම්මා මාස 9ක් 10ක් කුසේ අපව දරාගෙන ඉඳලා මේ ලෝකෙට බිහි කරලා කිරෙන් දහදියෙන් අපව පෝෂණය කරලා මේ සමාජයට දෙන්නට ලොකු කැපවීමක් කරනවා. ඉතින් ඔබ දන්නවා අපි ඉපදිච්ච කුඩා කාලේ අපේ ශ්‍රී ලංකාවේ දැන් වගේ මේ වගේ පහසුකම් තිබිච්ච කාලයක් නෙවෙයි. ඒ අම්මා අපේ හැම ඇඳුමක්ම හේතුවේ අතින් ඇතැමට ලින්දට ගිහිලා වතුර අරන් ඇවිල්ලා අපිට හැම කෑමක් මෙව්වේ දර ටික කඩාගෙන ඇවිල්ලා ඒ ලිප පත්තු කරලා ලිපෙන් තමයි හැම දෙයක් මෙව්වේ. අපි වඩාගෙන තමයි හැම තැනම එක්කන් ගියේ. අපිට පොඩ්ඩක් හරි අනතුරක් වෙයි කියලා අපි ගල් කැටියක් වැලියටියක් නහය දාගනි අනේ දාගනි ඇහෙ දාගනි කටේ දාගනි කියලා බයි. කොච්චර නම් අපේ අම්මා අපව ආරක්ෂා කරද්ද දැක බලාගත්තද? ඒ විතරක් නෙවෙයි අපව බිහි වෙච්ච ආස්ථාවේ අපිව බිහි වෙනකන් අපිව ඇස් දෙකෙන් දකිනකන් අම්මා අපි ගැන හුඟක් බයෙන් හිටියේ. මොකක්ද ඒ බය? දැන් කාලේ වගේ කලින් ස්කෑන් කළා මේ පිරිමි ළමයෙක්ද ගැහැණු ළමයෙක්ද අඟපසඟ කොහොමද කියලා ඒකනේ බලන් පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් බිහි වුණාට පස්සේ තමයි දන්නේ මේ පිරිමි ළමයෙක්ද ගැහැණු ළමයෙක්ද කියලා දන්නේ. ඒ වගේම දරුවට මොන අනතුරක් වෙලා ඇද්ද? දරුවගේ කන් දෙක හොඳට පිහිටලා ඇද්ද? නහය ඇද වෙලාද? අතක් පයක් අඩුවේද? මේ ගැන අම්මා හුඟක් බයෙන් ඉන්නේ. එහෙම ඉඳලා ඒ දරුවා මේ ලෝකෙට බිහිතල්ලා දරුවා මුලින්ම අඬනවා දකින එක තමයි අම්මගේ තියෙන සැනසීම. දරුවෙක් මේ ලෝකෙට බිහි වෙලා ඒ දරුවා නිර්ුකද්දිතව බලන සලකුණ තමයි, ඒ දරුවා හොඳින් නිරෝගීද කියලා බලන ප්‍රධාන සලකුණ තමයි දරුවා බිහි වුණාට පස්සේ අඬන්නට ඕන. අම්මා ඒ දරුවා අඬනවා දකිනකොට අම්ම හුඟා සැනසෙනවා. දරුවා අඬන කරකුණුවත් අම්ම හුඟා බය වෙනවා දරුවට අනතුරක්වත් දෙ කියලා. මෙහෙම අපි මුලින්ම අඬනවා අම්ම අපිව දැක්කට, නමුත් ජීවිතයයි කවදාවත් අපි ජීවිතේ අඬනවා දකින්නට අම්ම කැමති නැහැ. අපි හැමදාම ජීවිතේ සතුටෙන් ඉනවා දකින්නට අම්ම කැමති. අන්නේ සතුටෙන් ඉන්නව දකින්න තමයි ඇත්තටම අපිට මේ බුදුදහම කුරුම කළ දුන්නේ. අපි ලොකෝ පිනකට බෞද්ධ අම්ම කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දරුවන් වල මෙලොව උපදින්නේ. ඒ නිසාම තමයි අපේ අම්ම කුඩාම කාලේ අපි මේ බිම පය ගහලා ඇවිදින්නත් කලින්ම අපි වඩාගෙන ඉන අවස්ථාවේදීම අපේ සිංහිති අධ්‍යක්ෂක එකතු කරලා වැඳලා වන්දලා පුතේ බුදු සාදු කියන්න මේ අපේ සාදුලා ස්වාමින් වහන්සේලා කියලා අපේ සිංහිති දෑයට එක් කළා. බුදුරජාණන් වහන්සේට සංඝරත්නයට වැඳෙව්වා. ඒ වන්දනා අම්මලා අපෙන් බලාපොරොත්තුනේ මොකන්ද? මේ දරුවාට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදය ලබා දෙන්න. ඒ ධර්මය තුළින් බලාපොරොත්තුනේ මොකද්ද? අපේ හිතේ මානසික දුක් පීඩා නැති කරනවා දකින්නට අම්ම බලාපොරොත්තුනේ. ඒ අම්ම තාත්ත බලාපොරොත්තුනේ අතිජාතං අනුජාතං පුත්තමිච්ඡන්ති පණ්ඩිතා කියලා. ඒ අම්ම තාත්තට වඩා ගුණනුවණින් දහමෙන් වැඩි දරුවන් දකින්නටයි නිතර මම තාත්ත අපේක්ෂා කළේ. ධර්මය රකින්නට, ධර්මය අපි පිළිපදින්න අම්ම තාත්ත බලාපොරොත්තුනේ ඇයි? ඒ දහම රැක්කොත් විතරයි අපට අපේ තියෙන මානසික දුක් පීඩා වලින් අපට නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. අපි කිසියම් අවස්ථාවක හිතේ දැඩි ලෝභයකින් ද්වේෂයකින් ඉන්නවා නම්, කෙනෙක් ගැන අමනාපයෙන් ඉන්නවා නම්, යම්කිසි කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා නම්, අපි ගැන මාන්නයෙන් ඉන්නවා නම්, ඒ හැම වෙලාවෙදීම අපේ හිතේ සතුටින් නෙවෙයි අපි ඉන්නේ, අපි දුකින් ඉන්නේ. අන්න ඒ නිසා ධර්මයෙන් මොකද අපට කරන්නේ? අපේ හිතේ තියෙන දැඩි ලෝභය, රාගය, ద్వේෂය, මාන්නේ, ඊර්ෂ්‍යාව මෙන්න මේවා අඩු වෙන විදියට ධර්මය ප්‍රගුණ කරන්නටයි, දහම දිනු කරන්නටයි අපට මේ ධර්මයක් ලැබෙලා තියෙන්නේ, මේ ත්‍රිවිධ රත්නයක් ලැබුණේ. අන්නේ ධම්මගේ ආරම්භක පියවර තමයි දානය කියලා කියන්නේ. අපි යමක් පූජා කරනකොට අපට යමක් ගැන තියෙන දැඩි ආසාව ටිකෙන් ටික අඩු වෙනවා. ඉතින් මේක ලොකු ගුණයක්. අපිට හිතෙන මේක සරල දෙයක් කියලා. මේ දානය මෙහෙම පුරුදු වුණා තින් තමයි අපට කවදා හරි දවසක අපි අවසාන මොහොතේ අපට ලොකු අමාරුවක් තියෙනවා. මේ අපිව සන්තකව තියෙන දේවල් අත්හැරලා යන්න. එක මොහොතෙන් අන්තිම මොහොතේ අපි ඇස් දෙක පියවෙනකොට අපිට මේක දරා ගන්න බෑ. සමහර අය කෑ ගහන වැළපෙනවා දාලා යන්න බෑ කියලා. දරුවෝ ටික, දේපළ ටික, වාහනේ මේව දාලා යන එක පිනොතන ලේසි නෑ. ඒක දැන් අපට තේරෙන්නේ නෑ. අන්තිම මොහොත ලඟ වුණාම තමයි මේක තේරෙන්නේ. අන්න එතෙන් අපට එක විදිහ හිත හදා ගන්න බෑ. ඒ නිසා තමයි කලින් මේ ටික ටික පුරුදු කරන්නේ මේක. කුඩා සතෙකුට කැම ටිකක් දී මෙඳන් අම්මා තාත්තට සැලකීම, අසරණ කෙනෙකුට සැලකීම, ස්වාමීන් වහන්සේ කෙනෙකුට බත් හැඳක් බෙදීම මෙතනින් පටන් අරගෙන ටිකෙන් ටික අපි ආත්ම සුඛ පරිත්‍යාගය දක්වා එන්නට ඕන. අපි සාමාන්‍යයෙන් අද දෙන්නේ Tamanට වැඩිපුර ටිකක් තමයි දෙන්නේ. හැබැයි මේක නියම දානෙ නෙවෙයි වෙනතදී. නියම දානය කියන්නේ ආත්ම සුඛ පරිත්‍යාගයේ Tamanගේ සැපය අත්හැරලා දෙන්නට ඕන. ඔබට එක වේලක් බඩගින්නෙන් ඉඳලා ඒ ඔබේ ආහාරම වේල දෙන්න පුළුවන් නම් අන්න ඒක ආත්ම සුඛ පරිත්‍යාගය කියන්නේ. ඔබේ ශරීරයේ ලේ ටික දෙන්න පුළුවන් නම්, ඔබේ කොණ්ඩේ කපලා කෙනෙකුට දන් දෙන්න පුළුවන් නම් මෙන්න මේකයි සැබෑ දානය කියලා කියන්නේ. මෙහෙමත් ගිහිලා ගිහිලා පින්නොතින අවසානයේදී අපි අපේ ජීවිතය උනත් පුදන මට්ටමට මේ පරිත්‍යාගයේ සිටවල දිනු වෙනවා. ඒ විතරක් නෙවෙයි. අපි හරියට ධර්මය අහලා ධර්ම ශ්‍රවණය කළා මේ ධහමේ ආනිසංස අපි දන්නවා නම් එදාට අපිට ලෝකෙ ඉහළම පරිත්‍යාගය කරන්න පුළුවන්. අප සතු ඉහළම දේ උනත් දෙන්න පුළුවන්. දරුවෝ ඉන්න දෙමව්පියන්ට තමන්ට තියෙන වටිනාම දේ තමයි තමන්ගේ දරුවන්. අපි හරියට ධර්මයේ ආනිසංස දැක්කොත් අපි ඒ දරුවා උනත් මේ ශාසනයට පූජා කරනවා. අපි දන්නවා ඒ දරුවා මේ ශාසනයට පූජා කළා, ඒ දරුවා ශාසනයේ ප්‍රයෝජන ගත්තොත් විතරයි ඇත්තටම දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ කියලා. ඒ දරුවා උනත් සසුන්ගත කරන මට්ටමට අපේ මනස දිනු වෙනවා. අර බලන්න සරල දේෙන් ආරම්භ වෙලා අපි මේ කොච්චර නම් ඉහළ මට්ටමට දිනුනාද කියලා. අපි අතීතයේ හිටිය ශ්‍රී ලාංකික අම්මා තාත්තා දෙන්නා ඒ දරුවන්ට ලැබෙන ඒ අම්මා තාත්තා ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවා, ලස්සනම දරුවා, පින්වන්තම දරුවා සාසනට පූජා කළා. ඒකට හේතුව තමයි ඒ අය දැක්කා, ආනිසංස දැක්කා මේ සාසනය කොයිතරම් වටින දෙයක්ද කියලා. ඉතින් මේ හැම දෙයකින්ම අපි විශේෂයෙන් මේ දාණයෙන් කරන්නේ මේ තියෙන බැඳීම් අඩු කරලා විශේෂයෙන්ම Tamanta ජීවිතයේ ඕනම වෙලාවක ඔබ සතු දේවල් අත්හැරලා යන්න පුළුවන් මානසිකත්වයක හිත හදාගෙන ඉන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේකයි දේශනා කළේ සම්පේපියේහි මනාපේහි නානා භව විනා භව අබින්හං පච්චේකිතබ්බං. අපි කැමති අප ප්‍රියමනාප සියලුම දේවල් වලින් අපට ජීවිතයේ වෙන් වෙලා යන්න සිද්ධ වෙන බව නිතර නිතරම මෙනෙහි කරන්න කියලා. එයි මේක දේශනා කළේ අවසාන මොහොත ලංවනහම පිනුතුනේ මේ ටික අත්හරින කලේසෙ නැහැ. ඒ නිසා දවසට එක තත්පර 10ක් හරි ඇස් දෙක පියාගෙන හිතන්න. මට මේ තියෙන දේවල් මං කවදා හරි අත්හැරලා යනවා. මගේ ශරීරයත් මට අහිමි වෙනවා කියන එක මොහොතකට හරි හිතන්න. මේ හිතන මොහොතක් පාසාම අපේ හිතේ ලොකු ගුණයක් දිනු වෙනවා. එහෙනම් මේ ඔක්කොම දාලා යනවා නම් රැගෙන යන්නට පුළුවන් දෙයක් කුසල මේ වශයෙන් දෙයක් එකතු කරගන්න ඕනේ කියලා ජීවිතේ ලොකු ධෛර්යයක් බීරියක් උනන්දුවක් ඇති වෙනවා. දානෙන් ආරම්භ වෙන මේ ගමන් මඟ ඊළඟට අපි පුළුවන් තරම් දුරට සිල්වන්ත වෙනවා. කායික වාචික වාදික සංවරය ඇති කරගන්නවා. විශේෂයෙන් අපි පංචශීලිය ආරක්ෂා කරනවා. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමවර්ධන හැසිරීම, බොරු කීම, මද්‍රව්‍ය භාවිතය මේ වගේ අයින් වෙනකොට තවත් අපේ ගුණයක් දිනු වෙනවා. අපි තවත් ශක්තිමත් වෙනවා. අප ගැන අපේ නිවැරදි බව ගැන ලොකු විශ්වාසනීයත්වයක් අපට ඇති වෙනවා. මේකට බුදුදහම කියන්නේ විසරද බව කියලා. No fear කියන එක. We can go to any society without fear as per the heart of practice in virtue for moral conduct. සීලී අනිසංස විදියට අපට ඕනෑම පිරිසක් අභියස නිර්භයව යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ confidence එක පින්නතුනි යම් කිසි කෙනෙකුට තියෙන ලොකු ආත්ම ශක්තිය. අනේ සීලෙනුත් අපි පොහොසත් වෙලා තවත් ඉදිරියට යනකොට අපි දකිනවා අපේ හිතට යම් කිසි වෙලාවක කෙලෙසක් ඇති වෙනවා නම් විශේෂයෙන්ම අපේ හිත අසතුටෙන් ඉන්න බොහෝ වෙලාවෙදී හිතේ ස්වභාවය තමයි අපි වෙනත් කෙනෙක් ගැන අමනාපයෙන් ඉන්නේ. මොකක් හරි හිතේ ගැටුමක් තියෙනවා. එතකොට තමයි මොහොනේ තියෙන ලස්සන නැති වෙන්නේ අපට. අන්න ඒ නිසා අපේ ජීවිතයේ ප්‍රධාන භවනා කමඨහනක් වඩපත් කරගන්නවා මෛත්‍රී භවනා වැඩි වෙනවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා, සීල සද්දෝ සුවපත් වෙත්වා කියලා අපි හැකිතාක දුරට මෛත්‍රිය දිනු කරනවා. මෙහෙම මෛත්‍රිය දිනු කරන කරන්න අපේ තියෙන අනිත්‍ය සමග තියෙන සුහඳ භාවය වැඩි වෙනවා. එන්නේ විරසක භාවය අඩු වෙනවා. එන්නේ අනිත්‍යත් එක්ක මිත්‍රශීලීව කාලය ගත කරන්න අපි හුරු වෙනවා. මෙහෙමත් ගිහිලා පින්නතුණී ළඟට තමා මේ ලෝභය ටිකෙන් ටික අඩු කරගත්තා, ද්වේෂය අඩු කරගත්තා. ඒ විතරක් නෙවෙයි බුදුදහමේ ඉහෙලින් අපට අනුශාසනා කරන්නේ මෝහය දුරු කරගන්න, අවිද්‍යාව දුරු කරගන්න. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අපට හිතෙන නිතරම මේ බාහිර භෞතික ලෝකයක් තියෙයි කියලා. මේ අපිට පේන ෆිසිකල් නැත්නම් මෙටීරියල් වර්ල්ඩ් එක නිතරම මේ මොහොතේ තියෙන ලෝකයක් අපට පේන්නේ කියලා හිතෙන්නේ. දැන් ඔබ 60 රූපයක් පේනකොට ඔබට හිතෙන්නේ මේ මොහොතේ මේ වර්තමාන මොහොතේ රූපයයි මට මේ පේන්නේ කියලා. ඇත්තටම පේනොතින් මේ මොහොතේ ඔබ රූපයේ ඇසට ඔබේ රූපය පතිත වෙනවා. හැබැයි මේ රූපය හඳුනා ගන්නකොට කවදාවත් ඇසින්වත් චක්කු විඥාණයවත් හඳුනා ගන්න බෑ. ඒක හඳුනාගන්නේ මනෝ විඥාණය. මනෝ විඥාණයෙන් හඳුනා ගන්නකොට හැම වෙලාවෙම අර මුලින් ඇහැට ලක්වෙච්ච රූපයත් ඇසත් චක්කු විඥාණයත් නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච ලෝකේක අපේ මනසේ ස්වභාවයට අනුව තමයි මේ දේ අපි හඳුනාගන්නේ. සරල උදාහරණයක් කියන්නම්. දැන් මේ ප්‍රතිමා වහන්සේ ඔබට පේනවා. ඔබට පෙනිච්ච ගමන් ඔබට මෙතන මලක් පහනක් පූජා කරන්න අත් දෙක එකතු කරන්න හිතෙනවා. ඔබට හිතෙන්නේ මේ රූපය නිසා එක ඇති උනේ කියලා. මේ රූපය නිසා නම් ඒ සිතිවිලි ඇති උනේ. මෙතන වෙනත් ආගමක වෙනකොට ආවට පස්සෙ යාටත් එක හිතෙනවා. නමුත් යාට එහෙම කියන්නේ නැහැ. එහෙනම් ඔබට ඒ සිතිවිලි ඇති වෙන්නත් වෙන කෙනෙකුට ඇති නොවෙන්නත් ඇයි මේකට හේතුව? එහෙනම් මේ ෆීලින් එක ආවේ මේ රූපෙන්ද? මේ ෆීලින් එක ඇත්තෙම රූපය බාහිර රූපයක් නෑ කියලා බුදුදහමේ කියන්නේ. මේ සතර මහා භූත රූප වල එකතු වීමක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වල එකතු වීමක් තියෙනවා. නමුත් මේකේ ෆීලින් එක එන්නේ, මේ පර්සෙප්ෂන් එක එන්නේ අපේ ප්‍රීවියස් එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඒක සම්පූර්ණ මානසික පැත්ත. අන්නේ මානසික පැත්ත නිවැරදි කරගන්නයි බුදුදහමෙන් අනුශාසනා කරන්නේ. අන්නේ මානසික පැත්ත ඉහිලටම නිවැරදි කරගන්න ක්‍රමය මොකද්ද? ඇසෙන් රූපයක් පේනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක් එනකොට, දිවෙන් රසයක් එනකොට, ශරීරයට පහසක් එනකොට අර මුල් අත්දැකීම නිරුද්ධ වෙලා මේ තමා මේක එක්ස්පීරියන්ස් කරන්නේ, මේක ඇනලයිස් කරන්නේ, මේක අපි සැප දුක් විදියට ගන්නේ අපේ මනස පැත්තෙන් කියලා දකින එක. දැක්ක ගමන් මොකද වෙන්නේ? සම්පූර්ණ පේන මේ නිරුද්ධ වෙච්ච රූපයක් අපි දකින්නේ කියලා. මෙතන බුදුදහමේ කියනවා සුඤ්ඤෝ ගාමෝ අවික්කස්සෝ කියලා. හිස් ගමක් වගේ දකින්නේ අපේ ජීවිතේ. අපි දැනට අපේ ජීවිතේ හුඟක් දේවල් තියෙනවනේ නේ. වාහනේ තියෙනවා, ගෙදර තියෙනවා, දරුවෝ ඉන්නවා, බඩමුට්ටු ටික තියෙනවා, සල්ලි ටික තියෙනවා, බැංකු පොත තියෙනවා, ඔක්කොම තියෙනයි කියලා හිතන් ඉන්නේ නේ. පින්නතුනි ඔක්කොම තමයි මානසින් ගොඩනගාගත්තු ලෝකයක් මේ තියෙන්නේ. ඒ හැමදේම නිරුද්ධ වෙච්ච අතීතයක් මේ අවිද්‍යාවෙන් වර්තමානයේ තියෙනවා වගේ මේ ගන්නේ. එතකොට මෙන්න මේ යථාර්ථය දැක්ක ගමම අපට පේන්නේ මුළු ජීවිතේම හරියට හිස් ගමක් වගේ කියලා. පින්නතුනි මේක දැක්ක ගමම අපට දුකෙන් නිදහස් වෙන මාර්ගයයි මේ විවෘත වෙන්නේ. මෙන්න මේ දර්ශනයෙන් ඉන්නකම් අපි එක තත්පරයක් මේ දර්ශනයෙන් හිටියේ නම් ඒ ඉන්න මොහොත තුල අපි දුකෙන් නිදහස් වෙලා ඉන්නේ. ඒ ඉන්න මොහොත තුල අපි රාග ద్వේස මොහ කියන අකුසලලෙන් මිදෙලා ඉන්නේ. අන්නේ මොහොත තුල ලෝකේ කිසිම කෙනෙකුට බාහිර කෙනෙකුට අපට දුකක් දෙන්න පුළුවන් කමක් නැහැ. අපි ඔය වෙහෙසටපත් කරන්න පුළුවන් කමක් නැහැ. අපි ඔය මුලා කරන්න පුළුවන් කමක් නැහැ. අපට පීඩාවක් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ යථාර්ථයේ අර ඔබේ දෑතින් බෙදපු දන් හැන්දේ ඉඳලා මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගැනීම දක්වා අවසානයේ හුස්ම ගනිමින් ආස්වාස ප්‍රස්වාස කරමින් අනිච්ඡානුපස්සේ අස්සසිස්සාමිති සික්ඛති අනිච්ඡානුපස්සේ විහෙරති පස්සසිස්සාමිති සික්ඛති කියලා හුස්ම ගනිමින් ආස්වාස ප්‍රස්වාස කරමින් මෙන්න මේ අනිත්‍ය දැකීමෙන් අපට කාලය ගත කරන්න පුළුවන් නම් ඇත්තම කිනුතුන් මේක තමයි අපේ අම්මට කරන ලොකුම උදව්ව. මෙන්න මේක තමයි අපට ජීවිත දාණය දීපු අපේ අම්මට කරන්න පුළුවන් ලොකුම කෘතඥතාවය මේක. ඇයි ඒ ආස්වාස ප්‍රසවාස අපට දුන්නේ අපේ අම්මා. ඒ ආස්වාස ප්‍රසවාස දීලා අපව ජීවත් කරවපු ඒ අපේ අම්මට කරන්න පුළුවන් ලොකුම උදව්ව කියලා කියන්නේ මේ ආස්වාස ප්‍රසවාස ආශ්‍රිතව හිත තියාගෙන සතිමත්ව අනිත්‍යතාවය මෙනෙහි කරන මොහොතේ අපි දුකෙන් නිදහස් වෙලා ඉන්නේ. ඒ මොහොතේ අපට මානසිකව කිසිම දුකක් එන්නේ නැති අවස්ථාවක්. මෙන්න මෙතනින් අපව දුකෙන් නිදහස් වෙනවා දකින්නටයි අපේ අම්මා කුසේ අපව පවාගෙන මෙරට අපට දායාද කළේ. අන්නේ අම්මා අපේ අර සිඟිති දෑත් එකතු කරලා බුදු සාදු කියලා වඳින්න කියලා මේ සද්ධර්මයේ මේ තෙරුවන අපට ලබා දුන්නේ අපේ අම්මා මේ සද්ධර්ම මාර්ගය තුළ ඉදිරියට යන්නට. අපට මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් නම් පිනතුනි ධර්මයේ ඊටාම පැහැදිලිව දැක් වෙනවා. හිතන්න එපා අපේ කාම එක ආත්ම භාවයක අම්මා කෙනෙක් කියලා සතුට වෙන්නේ. අපේ කල්ප ගණන් අතීත ගත ආත්ම භාවල අම්මලා අපි මේ ධර්මයේ හැසිරෙන දකින්නකොට සතුට වෙනවා, සාදුකාර දෙනවා. ඇතැම් විට දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල අපේ කලින් ආත්ම භාවල අම්මලා තාත්තලා ඉන්නවා. ඒ තාමත් හිතන් ඉන්නේ මේ දරුවා තාමත් යාළගේ කියලා. ඉතාම ලස්සන කතා ප්‍රවෘත්ති පිනතුන බෞද්ධ සාහිත්‍ය දැක් වෙනවා. ඇතැම් විට මේ තාත්ම භාවය අම තාත්තා තාම ඉන්නවා. ගියාත්ම භාවය අම එනවා මේ මගේ පුතා කියලා. ඊතරම් බැඳීමක් අපෙන් කලින් ආත්ම භාවල අමල තාත්තලා අපිත් එක තාම තියෙනවා. එයා නිතරම බලාපොරොත්තු වෙනවා අපි ගැන නිතර සැලකිල්ලෙන් ඉන්නේ අපිට දුකටපත් වෙනවද කියලා බලන්න. සමහර කලින් ආත්ම භාවල අමල තාත්තලා අපට අනතුරක් ගැන යනකොට අපිව බේර ගන්නවා අනතුරෙන් පුළුවන් වෙලාවෙදී. හැබැයි ඉතින් අපේ දුස්චරිත තියෙනවා ඒවලටවත් බේර ගන්න බෑ. අපි ධර්මානුකූලව ඉන්නවා නම් හැකිතා කියයි ඒ වෙලාවේදී අපිව බේර ගන්නවා. බේර ගන්න විතරක් නෙවෙයි අපිව සිල්වන්ත වෙනකොට, අපි සිල්වත් වෙනකොට, ධර්මයේ ප්‍රගුණ කරනකොට, භාවනා කරනකොට ඒ අමල තාත්තලයේ දිහා දැකලා සතුට වෙනවා, එයාටින් අනුමෝදන් වෙනවා. ඉතින් ඔබේ දෑතින් දීපු කුසාන මහත්තයා, ඒ වගේම චතුනෝනා බොහොම දැහැමි ජීවිත ගත කරන අය, ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන් රැකබලා ගන්න ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන අය, දෙන් ස්වාමීන් වහන්සේලගේ අවශ්‍යතා සොයා බලලා බොහොම මෛත්‍රියෙන් කරුණාවෙන් උදව් උපකාර කරන අය. ඉතින් ඒ ගැනත් සිහිපත් කරමින් ඔබ මේ සිද කලාව පින්කම ඔබේ මේ ආත්ම භාවය යාමට පුණ්‍යානුමෝදනා පිණිස විතරක් නෙවෙයි මුළු සසරගත ජීවිතවල මාමලට තාත්තලට පින් වැඩෙන ඉතාම ලස්සන පින්කමක් මේ සිදු කළේ කියලා කල්පනා කරන්න. පින්කමට සහභාගී වුණු අත හිත දුන ඔබ හැම දෙනාමත් කල්පනා කරන්න. ඔබේම දෑතින් ඔබේම නිවසේ ඔබේම අමතාත වෙනුවෙන් කළා වූ පින්කමක් සේ කියලා හිතලා සතුටටපත් වන්න. මේ උතුම් පින්කමේ ආනිසංසයෙන් මීට වසරකට කලින් මිය ගිය ආදරණීය මවතුමිය කල්යාණි පෙරේරා මාතාව, ඒ වගේම ඔලිවර් පෙරේරා පියතුමා, ඒ වගේම හයසින්ස් අයිසැක් මහත්මිය, ඒ වගේම මීට මාස 8කට කලින් මිය ගිය දේහිනී සෙනවිරත්න නෝනා මහත්මියතුළු යම් තා කොමනමින් මිය ගොස් පින් බලාපොරොත්තු වෙන ඥාති නැත්නම් ඒ සියලු ඥාති උමේ පින දැක සුවපත්ත්වවා. මේ පින සුවපත්ත්වයක යම් තාක් සත්‍යයන් අවීචියේ පටන් බවග්‍රේ දක්වා කිසියම් භවයක වෙත්නම් ඒ සියලු සත්‍යෝද මේ පින දැක ඕන් විසින් කරන ලද පින්කමක් සේ සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් භාජනය අරගෙන පැන් භාජනය අරගෙන පැන් වඩමින් පුණ්‍ය අනුමෝදනා කරමු. ගාථාව කියන්න. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතා වාරිවා පුරා පරිපූරෙන්ති ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති. ඔන්න මේ උදකං වට්ටං යතානින්නම් ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අප දෙවියන්ට අනුමෝදන් කරවමු. සම්මිය දෘෂ්ටි දෙවියනුත් මේ පින් අනුමෝදන්ව පින්කමට සහභාගී වුණු උදව්පකාර කළ ඔබ හැම දෙනාමත් දෙවියන් විසින් හොඳින් ආරක්ෂා කර දෙනු ලබත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන පිණිසම හේතු වේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාචයම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. හොඳයි කුසන් මහත්මයා හුඟක් සතුටට පත්වන්න තමගේ ආදරණීය අම්ම වෙනුවෙන් ඉතින් මේ දුර බැහැර රටක හිටියත් අම්මගේ අවුරුද්ද දානය ඉතාම ලස්සනට සිද්ධ කරගන්න ලැබුණා කියලා. ඉතින් ඔබතුමාට මේ පින්කම ඉතාම ලස්සනට සිද්ධ කරගන්න ලැබුණේ ඒ චතුනවන මූලිකත්වයෙන් මේ හැම දෙනාම උදව්පකාර කළ නිසා. ඉතින් චතුනෝනා මහත්මිය හුඟක් අවිවේක කාලයක් ගත කරන වෙලාවක් ඉතින් බොහෝ දරුවන්ට ශිල්ප දානය දෙමින් කාර්යබහුල ජීවිතයක් ගත කරමින් ඒ ස්වාමි පුරුෂයා කෙරෙහි මෛත්‍රියෙන් ඒ මෑණියන් කෙරෙහි තාම කරුණාවෙන් මේ පින්කම ලස්සනට සංවිධානය කරලා හොඳින් පින්කම සිදු කරන්න උදව්පකාර කළා. ඉතින් පින්කමට සහභාගී වුණු හැම දෙනාමත් මේ පින්කමට සහභාගී වෙලා උදව්පකාර කළ නිසා ඒ උපකරණ ආදිය සකස් කරගෙන ඇවිල්ලා උදව් කර නිසා පින්කම වඩාත්ම ලස්සනට කරන්න පුළුවන්කම ලැබුණා. එනිසා මේ සියලු පින්කමලා අනිසංසයෙන් කුෂාන මහත්මාට චතුනෝනා ඒ වගේම පරාක්‍රම මහත්මා ඇතුළු මේ හැම දෙනාටම මෙලොවස්